අපි මේ යන්නේ තීරණාත්මක මොහොතක්. ගිය ජනාධිපතිවරණයේදී මේ රටේ වෙනසක් ඇති කරනවා කියන සටන් පාඨය එක්ක මේ රටේ ලොකු වෙනසක අවුලක් ආරම්භ වෙලා තියෙනවා. හැබැයි මේ වෙනස ආරම්භ වෙලා තියෙන දැන් උතුරේ. ඒ බලාපොරොත්තු වෙනස තියෙනවා උතුරේ දැන් ආරම්භ වෙලා. උතුරේ තිබුණු අදහස අද නැහැ. අද තියෙන්නේ ඒ අයට ඕන දේවල් නිර්මාණය කරමින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. එනිසා දකුණේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් සියල්ලම මේ යහපාලනය විසින් දැන් අකුලා දමාගෙන ඉවරයි. ඒකට මුහුණ දෙන්න ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි. ඒ නායකයා හොයාගෙන අපි ගියා. එනිසා තමයි අපි නුගේගොඩින් සටන ආරම්භ කළේ.